සැදැවක් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ වැඩි යුතු දහම් දෙකක් පිළිබඳව දේශනා කරන ලද අනුශාසනයක්. දීඝ නිකායෙහි දසුත්තර සූත්‍රයේ දැක්වෙනවා ඉමේ ද්වේ ධම්මා භාවේ තම්බා, මෙන්න මේ දහම් දෙක වඩන්නට දිනු කරන්නට කියලා. ඛතමේ ද්වේ ධම්මා භාවේ තම්බා, මොනවද මේ දහම් දෙක? සමතෝජ විපස්සනාච, සමතෙහි සහ විපස්සනාව, හිතේ සමාධිමත් බව සහ විදර්ශනා නුවණ වඩන්නට කියලා භාගතුන් වහන්සේ අනුශාසනා කරනවා. චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවෙහි මාර්ග සත්‍ය විදියට බුදුරජාණන් වහන්සේ නිතර සඳහන් කළේ සමත විපස්සනා කියන කාරණා දෙක, නැත්නම් චිත්ත භාවනා සහ පඤ්ඤා භාවනා කියන කාරණා දෙක. සම්මා දිට්ඨිය ආදී අංගවල යුක්ත අරහත්ංගික මාර්ගයේ කෙටියෙන් දේශනා කරපු ආකාරයක් තමයි සමත විපස්සනා කියලා කියන්නේ. කෙලසුන්ගෙන් සිත දුරු කරලීම සඳහා අවශ්‍ය කරන ධර්ම මාර්ගයේහි මූලිකවම වැඩි වූ කාරණා දෙකයි මෙහිදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. සමත කියලා කියන්නේ කිසියම් කුසන අරමුණක යල් යලෙත් සිහිය දියුණු කිරීමෙහි ප්‍රතිඵල විදියට ලැබෙන සිතෙහි එකඟ භාවය. විපස්සනා කියලා කියන්නේ ඒ එකඟ වෙච්ච සිතින් ලෝක යථාර්ථය, ඇතිවීම නැතිවීම, අනිත්‍ය දුක් අනාත්ම කියන මෙන්න මේ යථාර්ථය නුවණින් විමසා බැලීම. ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප ආදී මෙන්න මේ සියලුම ධර්මතා හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධය දකින ආකාරයයි බුදුරජාණන් වහන්සේ විපස්සනා විදියට දේශනා කළේ. සමතෙන් බලාපොරොත්තු වන්නේ අපේ විසිරලා තියෙන සිත එක කුසල අරමුණක භාවිත කරලා හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ විස්කම්බන වශයෙන් යටපත් කරලීම. විපස්සනාවෙන් කරන්නේ ලෝක යථාර්ථයේ නුවණින් යලි යලිත් මෙනෙහි කිරීමෙන් සිතේ නුවණ, ප්‍රඥාව, විද්‍යාව දියුණු කරගෙන අවිද්‍යා නීවරණය යටපත් කිරීමත්, ඒ අවිද්‍යා නීවරණය යටපත් කිරීමේ ප්‍රතිඵල විදියට අනෙකුත් නීවරණ සංයෝජන ධර්ම ක්‍රමානුකූලව ප්‍රහීණ කරන ආකාරයයි විපස්සනා භාවනාවෙන් සිදු කරන්නේ. මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට කලින් ආරම්භයේදීම අප වෙත උපදවා ගති වූ කාරණිය තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. නැත්තම් ලෝක යථාර්ථය කුමක්ද කියන කාරණය කල්යාණ මිත්‍රාශ්‍රයෙන් මනවින් අසා දැන ගැනීම. එය සුතමය පඤ්ඤා විදියට සඳහන් කරනවා. කොහොමද අපට දුක හටගන්නේ, ඒ දුක කොහොමද නිරෝධ වන්නේ කියන කාරණය ගැන පැහැදිලි දැක්මක් අපට තියෙන්නට ඕන. අනේ දැක්ම කියන්නේ මොකද්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ අභ්‍යන්තර ආයතනවලට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මෙන්න මේ කරුණෝ පතිත වන ආකාරයත්, ඒ තුලින් හේතු ඇති කල්හි මේ ආයතන පාදක කරගෙන බාහිර අරමුණු නිර්මාණය වෙන ආකාරයත්, ඒ තුලින් විඥානය පහළ වෙන ආකාරයත්, ඒ විපාක මට්ටමේ ස්කන්ධ ටික ක්‍රමයෙන් නිරුද්ධ වෙලා ඒ විපාක මට්ටමේ ස්කන්ධ පාදක කරගෙන තිබෙන අවබෝධය, අවිද්‍යාව පැත්තට ගමන් කරනවද, විද්‍යාව නම් වූ ප්‍රඥාව පැත්තට ගමන් කරනවාද කියන යථාර්ථය තේරුම් ගැනීම. ස්කන්ධාසාදී ඉන්ද්‍රිය වලට පතිත වෙන රූපාදී අරමුණු හේතු ඇති කල්හි හටගෙන එතනම නිරෝධයටපත් වෙනවා. මෙන්න මේ අවස්ථාවට කියන්නේ විඥාන චර්යා කියන අවස්ථාව. චර්යානානත් ඥානේහි විඥාන චර්යා කියලා හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ අවස්ථාව. එය හටගෙන එතනම නිරුද්ධුණාට පස්සේ මේ අතාරති අපි නොනින් නොදගිනවා නම්, ඒ වගේම එය දැනගත්තත් ඒ මොහොතේ අප සිහියෙන් නොනින් නොසිටියොතින් අපි ඒ බාහිර රූපය තුළ හිත බැසගෙන ඒ තුළින් ජරා මරණ ආදී දුක් සමුදාය ඔස්සේ පටිසම්පාද අංග ක්‍රියාත්මක වෙනවා. මේකට දක්වන්නේ අඥාන චර්යා කියලා. මෙන්න මේ ස්වභාවය තුළ ඇතැමෙට අප පුඤ්ඤාභිසංකාර සිදු කරන්න පුළුවන්. නැත්තම් ලෞකික කුසල අප සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම ආනෙන්ජාවි සංඛාර විදියට අරෝපාවචර බඹලෝ ඉපදෙන ආකාරයට ලෞකික කුසලයේ දිනු කරගන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් අර ස්කන්ධවල හට ගැනීම නිරෝධය නොදකින ස්වභාවයෙන් යුක්තව මේ සිදු කළ නිසා ඒ අවිද්‍යාව පාදකව හට ගන්න බැවින් අප නැවත දුකටමයි පත් වෙන්නේ. යම්කිසි කෙනෙක් මෙන්න මේ බව සුතමේ ප්‍රඥාවෙන් අසා දැනගෙන එහි හිත අකණ්ඩව පිහිටවා ගන්න දක්ෂුණොතින් නැත්තං සිහිය සානුවන සති සම්පජඤ්ඤය නැත්තං සතිපට්ඨාන හා සතිපට්ඨාන භාවනා කියන අංග දෙක අප දිනු කරන්නට ඒ මොහොතේ පිහිටා සිටින්නට දක්ෂුණොතින් බාහිර රූපයෙන් හිත නිදහස් වෙනවා. අභ්‍යන්තර නාමයන් තිනොත් හිත නිදහස් වෙනවා. මෙන්න මේ නාම රූප දෙකෙන්ම හිත නිදහස් වන ආකාරයට ලෝකයේ දෙස බලන නුවණ තමයි විපස්සනා කියලා කියන්නේ. ඒ විපස්සනා භාවනා කියලා, පඤ්ඤා භාවනා කියලා, පඤ්ඤා, ඥාන, විඤ්ඤා, ආලෝක, ධම්මවිචය, සම්මාදිට්ඨි, දිට්ඨි සම්පදා ආදී නොයෙක් වචන වලින් ධර්මය තුල මේ විපස්සනා නුවණ සඳහන් කරනවා. එහිදී විශේෂයෙන්ම මේ ධර්ම කාරණා දෙක තුල අපට දැක ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි සමත විදර්ශනා දෙක එකට ගමන් කිරීම. එක අතකින් සතිමත් බව දිනු කරමින් සමසතලිස් කර්මස්ථානවල තියෙන දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරෝපණ, ආහාරයේ පටිකූල සංඥාව, ධාතු මනසිකාරයේ කියන මෙන්න මේ කිසියම් සමත කමඨහනක් භාවිත කරමින් නැවත නැවතත් කුසලයේ තුල සිට පිහිටුවා ගත්තොතින් අපේ හිතේ තියෙන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. හිතේ තැම්පත් බවක් ඇති වෙනවා. අන්න ඒ තුලින්ම අප පාදක කරගත්තු ඒ සමත කමඨහනේ අරමුණ විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව වශයෙන් ධානාංග බවට පත් වෙලා ඒ කුසල අරමුණ තුළම බොහෝ කාලයක් හිත පිහිටලා තියෙනවා. මෙන්න මේදී හිත ඇතිවන ආධ්‍යාත්මික සුවය මුළු කාම ලෝකයේදීම ලැබෙන සුවයට වඩා ඉහළ සුවයක් විදියටත්, ඒ වගේම මාර්යාගේ ඇසට වැලිගැසීමක්, මාර්යාගේ ඇස් අන්ධ කිරීමක් වශයෙන් ධර්මය තුළ සඳහන් කරනවා. මෙන්න මේ විදිහට හිත සමාධිමත් වුණාට පස්සේ සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යතහබෝතං පජානාති කියපු විදිහට ඒ සමාධිමත් වෙච්ච සිතින් තමා කලින් අසා දැනගෙන තියෙන සුතමය පඤ්ඤාව මෙහිදී භාවනාමය පඤ්ඤාවක් බවට පත් කරගෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයෙහි හට ගැනීම නිරෝධය, හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන මෙන්න මේ යථාර්ථය අපි නැවත නැවතත් මෙනෙහි කරනවා. මෙලෙස මෙනෙහි කිරීමේ ප්‍රතිඵල විදියට විශේෂයෙන් අපි හට ගැනීම නිරෝධය නම් වූ උද්‍යත්තගාමිනී පඤ්ඤාව දිනු කිරීමේ ප්‍රතිඵල විදියට ක්‍රමානුකූලව අපට සක්කාය දිට්ඨිය ආදී සංයෝජන දුරු කිරීමේ හැකියාව තියෙනවා. මේ සඳහා විශේෂයෙන්ම මන අධ්‍යක්මකින් යුක්තව සීලක පිහිටා සිටීම වැදගත් වෙනවා. අන්නේ සීලේ පිහිටලා තමයි සමතේ දර්ශනා වඩන්නේ. සමතේ පාදකව අපට විදර්ශනා වඩන්නත් පුළුවන්. විදර්ශනාවෙන් පටන් අරන් විදර්ශනා පූර්වාංගම සමතයට ගිහිල්ලා ඒ විපස්සනා නුවණ තුලම හිත සමාධිමත් කරීමේ අවස්ථාවටපත් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සමත විපස්සනා දෙක යුගනද්ද වශයෙන් මාරුවේ මාරුවට අපට වඩන්නත් පුළුවන්. ඉතින් මේ උතුම් ධර්මයෙන් අපට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ දුකෙන් නිදහස් වෙන මාවත. මෙලව ඉපදෙච්ච නුවණැති සත්පුරුෂ කෙනෙකුගේ ඉහළම ජීවිත පරමාර්ථය වන්නට ඕන දුකෙන් නිදහස් වීම. අන්නේ දුකෙන් නිදහස් වීම සපුරාම රඳා පවතින්නේ මන අධ්‍යක්මේ යුක්තව සීලක පිහිටලා මේ සමත විදර්ශනා දිනකට කොයිතරම් අපි භාවිත කරනවාද කියන කාරණය. එහෙදී සමසතලිස් කර්මස්ථාන අතර ආනාපානසති භාවනාවට සුවිශේෂී කාරණයක් හිමි වෙනවා. මන දර්ශනයක යුක්තව ආනාපානසතිය වඩනකොට මේ සමත විදර්ශනා කාරණා දෙකම අපට පරිපූර්ණත්වයට පත් කරගෙන ක්‍රමානුකූලව නීවරණ විස්කම්බන වශයෙන් යටපත් කරගන්නටත් ඉන්පසුව සංයෝජන අනුසේ ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නටත් අවස්ථාව සැලසෙනවා. එනිසා මේ උතුම් ධම්මග යන්නට ඔබ අප හැමදෙනාම අදිස්ථාන කරගනිමු. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාවත් අප හැමදෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම තුනුරුවන් සරණයි.